ते राजकुमार उद्दको रामपुत्तो नेव संज्ञाना संज्ञायतनं पवेदेसि तस्स मह्यं राजकुमार एतदोऽसि नखो रामस्येव अहोऽसि सद्धा मह्यं पथ्य सद्धा नखो रामस्येव अहोऽसि वीर्यं मह्यं पथ्य वीर्यं नखो रामस्येव अहोऽसि सति मह्यं पथ्य सति नखो रामस्येव अहोऽसि समाधि मह्यं पथ्य समाधि नखो रामस्येव अहोऽसि पञ्ञा मह्यं पथ्य सन्ना यन्नूनाहं यं धम्मं रामो सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसंपज्ज विहरामीति पवेदेसि तस्स धम्मस्स सच्छिकिरियाय पदहेयन्ति सोखो अहं राजकुमार न चिरस्येव क्षिप्पमेव तं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा विहासि अथ क्वाहं राजकुमार येन उद्दको रामपुत्तो तेनुपसङ्कमि उपसङ्कमित्वा उद्दकं रामपुत्तं एतदवोचं इत्तावतानो आउसो राम इमं धम्मं सयं अभिज्ञा सच्चिकत्वा उपसंपज्ज पवेदेसीति इत्तावता को अहं आउसो इमं धम्मं सयं अभिज्ञा सच्चिकत्वा उपसंपज्ज पवेदेमीति अहं पिखो आउसो इत्तावता इमं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसंपज्ज विहरामीति लाभानो आउसो सुलद्धं नो आउसो ये मयं आयस्मन्तं तादिशं सब्रह्मचारिं पश्साम इति यं धम्मं रामो सयाङ्गभिज्ञा सच्छिकत् त्वा उपसंपज्ज पवेदेसि तं त्वं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसंपज्ज विहरसि यं त्वं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसंपज्ज विहरसि तं धम्मं रामो सयाङ्गभिज्ञा सच्चिकत्वा उपसंपज्ज पवेदेसि इति यं धम्मं रामो अन्यासि तं त्वं धम्मं जानासि

උපත්හිතා සති අපම්මුට්ටා සාරද්ධච පනමේ කායෝති අපපටි පස්සද්ධ තේනේව දුක්ඛ පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහං රාජකුමාරේ තදෝසි යන්නුනාහං අප්පානකංයේව ජානංජායේයන්ති සෝකෝහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීසවේදනාහොන්ති සේයථාපිරාජකුමාර බලවා පුරිසෝ දල්හේන වරත්තකබන්ධන සීසේ සීසවේටන් දදෙය ඒවමේව කෝරාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීසවේදනාහොන්ති ආරද්ධං කෝ පනමේ රාජකුමාර විරියං හෝති අසල්ලීනං උපත්ථිතා සති අපම්මුට්ඨා සාරද්ධච පනමේ කායෝති අප්පටිප්පස්සද්ධ තේනේව දුක්ඛ පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහං රාජකුමාර ඒතදෝසි යන්නුනාහං අප්පානකංයේව ජානංජායේයන්ති සෝකෝහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා වාතා කුච්චිං පරිකන්තන්ති සේයථාපි රාජකුමාර දක්ඛෝ ගෝඝාතකෝ ආගෝඝාතකන්තේ වාසීවා තින්හේන ගෝවිකන්තනේන කුච්චිං පරිකන්තේය ඒවමේව කෝ රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත් තාවාතා කුච්චිං පරිකන්තන්තේ ආරද්ධං කෝ පනමේ රාජකුමාර විරියං හෝති අසල්ලීනං උපත්ථිතා සති අපම්මුට්ඨා

ඒවමේවස්සු මේ පාසුලියෝ ඕලුග්ග විලුග්ගා භවන්ති තායේවප්පාරතාය සේයථාපිනාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්කායිකා දිස්සන්ති ඒවමේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය සේයථාපිනාම තිත්තකාලාබු ආමකච්ච චින්නුවාතාතපේන සම්පුටිතෝති සම්මිලාතෝ ඒවමේවස්සු මේ සීසච්චවි සම්පුටිතාහෝති සම්මිලාතාතායේවප්පාහාරතාය සෝකෝහං රාජකුමාර උදරච්චවින් පරාමසිස්සාමීති පිට්ඨිකණ්ඨකං ඒව පරිගන්නාමි පිට්ඨිකණ්ඨකං පරාමසිස්සාමීති උදරච්චවින් ඒව පරිගන්නාමි යාවස්සු මේ රාජකුමාර උදරච්චවි පිට්ඨිකණ්ඨකං අල්ලීනාහෝති තායේවප්පාහාරතාය සෝකෝහං රාජකුමාර වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්තේව අවකුජ්ජෝ පපතාමිතායේවප්පාහාරතාය සෝකෝහං රාජකුමාර ඉමමේව කායං අස්සාසෙන්තෝ පානිනා ගත්තානි අනුමජ්ජාමි තස්සමයිහං රාජකුමාර පානිනා ගත්තානි අනුමජ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේවප්පාහාරතාය අපිස්සුමං රාජකුමාර මනුස්සාදිස්වායේව මාංසු කාලෝ සමනෝගෝතමෝති ඒකච්චේ මනුස්සායේව මාංසු නකාලෝ සමනෝගෝතමෝ සාමු සමනෝගෝතමෝති ඒකච්චේ මනුස්සායේව මාංසු නකාලෝ සමනෝගෝතමෝ නපිසාමෝ මංගුරච්චවි සමනෝගෝතමෝති යාවස්සු මේ රාජකුමාරතාව පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාතෝ උපහතෝහෝති තායේවප්පාහාරතාය තස්සමයිහං රාජකුමාර ඒතදෝසි ඒකෝකේචි අතේත මන්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනාවේදීන්සු

ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස්ස ද්වාරං සුනන්තු ධම්මං විමලේනානුබුද්ධං සේලේයථා පම්බත මුද්ධනිත්තිතෝ යථාපි පස්සේ ජනතං සමන්තතෝ තතුපමං ධම්ම මයං සුමේධ පාසාද මාරුයිහ සමන්ත චක්ඛු සෝකාවතින්නං ජනත මපේත සෝකු අවෙක් කස්සු ජාති ජරාභිභූතං උට්ටේහි වීර විජිත සංගාම සත්ථවාහ අනන විචරලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්තිති අතක්වාහං රාජකුමාර බ්‍රහ්මුණෝ ච අඤ්ඤේසනං විදිත්වා සත්තේසු ච කාරුඤ්ඤං පටිච්ච බුද්ධචක් කුණාලෝකං ඕලෝකේසිං අද්ද සංඛෝ අහං රාජකුමාර බුද්ධචක්ඛුනාලෝකං ඕලෝකෙන්තෝ සත්තේ අප්පරජක්ඛේ මහරජක්ඛේ තික්ඛින්ද්‍රේ මුදින්ද්‍රේ ස්වාකාරේ සුවිඤ්ඤාපේ අප්පේකච්චේ පරලෝක වජ්ජ භයදස්සාවිනෝ විහරන්තේ සේයථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවන්ධානි උදකානුගගතානි අන්තෝනි මුග්ග පෝසිනී අපේකච්ඡානි උප්පලානිවා පදුමානිවා පුන්ඩරේකානිවා උදකේ ජාතානි උදකේ සංවද්ධානි සමෝදකංතිතානි අපේකච්ඡානි උප්පලානිවා පදුමානිවා පුණ්ඩරීකානිවා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකා අච්චුංගම්මතිත්තන්ති අනුපලිත්තානි උදකේන ඒවමේව කෝහං රාජකුමාර බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ අද්ද සංසත්තේ අප්පරජක්ඛේ මහරජක්ඛේ තික්ඛින්ද්‍රයේ මුදින්ද්‍රයේ ස්වාකාරේ සුවිඤ්ඤාපයේ අපේකච්චේ පරලෝක වජ්ජ භයදස්සාවිනු විහරන්තේ අතක්වාහං රාජකුමාර බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්ච භාසිං අපාරුතාතේ සං අමතස්ස ද්වාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සඤ්ඤී පගුණං නභාසිං ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මේති අතකෝ රාජකුමාර බ්‍රහ්මා සම්පති කතාවකාසෝකෝමි භගවතා ධම්ම දේශනායාති මං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා තත්තේ වන්තරධායි තස්සමයිහං රාජකුමාරේ තදෝසි කස්සනුකෝහං පඨමං ධම්මං දේසෙයං කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති තස්සමයිහං රාජකුමාරේ තදෝසි අයං කාලාරෝ කාලාමෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ මේධාවී දීඝරත්තං අපරජක්ඛ ජාතිකෝ යන්නුනාහං ආලාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දේසෙයං සෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති අතකෝමං රාජකුමාර දේවතා උපසංකමිත්වායි තදෝච සත්තාහ කාලකතෝ භන්තේ ආලාරෝ කාලාමෝති ඥානංච පනමේ දස්සනං උදපාදි සත්තාහ කාලකතෝ ආලාරෝ කාලාමෝති තස්සමයිහං රාජකුමාරේ තදෝසි මහාජානියෝඛ ආලාරෝ කාලාමෝ සචේහි සෝයිමන් ධම්මං සුනේය කිප්පමේව ආජානෙයාති තස්සමයිහං රාජකුමාරේ තදෝසි කස්සනුකෝහං පඨමං ධම්මං දේසෙයං කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති තස්සමයිහං රාජකුමාරේ තදෝසි අයං කෝ උද්දකෝ රාමපුත්තෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ මේධාවී දීඝරත්තං අපරජක්ඛ ජාතිකෝ යන්නුනාහං උද්දකස්ස රාමපුත්තෝ तस्स पठमन धम्मं देशेयं सो इमं धम्मं किप्फमेव आजानिस्सतीति अथ को मं राजकुमार देवता उपसंकमित्वा एतदोच अभिदोष काल कतो भन्ते उद्दको राम पुन्तोति ज्ञानंच पनमे दस्सनं उदपादि अभिदोष काल कतो उद्दको राम पुन्तोति तस्मह्यं राजकुमार एतदोऽसि महाजानीयोऽखो उद्दको रामपुत्तो सचेहि सोऽयमं धम्मं सुनीय क्षिप्रमेव आजानीयाति तस्स मह्यं राजकुमार एतदोऽसि कस्सनुखोऽहं पठमं धम्मं देशेयं कोऽयमं धम्मं क्षिप्रमेव आजानिष्यतीति तस्स मह्यं राजकुमार एतदोऽसि बहुकाराखो मे पञ्चवर्गीया भिक्खु ये मं पधानपहितत्तं उपट्ठहिंसु यन्नूनाहं पञ्चवर्गीयानं भिक्खूनं पठमं धम्मं देशेयन्ति तस्स मह्यं राजकुमार एतदोऽसि कहन्नुखो एतरहि पञ्चवर्गीया भिक्खु विहरन्तीति अद्य शङ्खोऽहं राजकुमार दिव्येन चक्षुना विशुद्धेन अतिक्रान्तमानुषकेन पञ्चवर्गी भिक्खु वाराणस्यां विहरन्ति इसिपतने मिगदाये अथ क्वाहं राजकुमार उलुवेलायं यथाभिरन्तं विहरित्वा येन वाराणसि तेन चारिकं पक्कामि अद्य साखो मं राजकुमार उपको आजीवको अन्तरा च गयं अन्तरा च बोधिं अद्धानमग्गपटिपन्नं दिस्वानमं एतदोच विप्रसन्नानि खो ते आवसो इन्द्रियाणि परिशुद्धो छविवन्नो परियोदातो कंसि त्वं आवसो उद्दिश्य पब्बजितो को वा ते सत्था कस्स वा त्वं धम्मं रोचेसीति एवं उत्ते अहं राजकुमार उपकं आजीवकं गाथाय अज्यभासिं सब्बाभिभो सब्बविदुहमस्मि

කර්කාරිකාය නාජගම උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම් පනතං ඒතරහි බාහුලිකෝ පධාන විම්භන්තු ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්ස සිවුත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්ති ဒုတိယံ ဘိက္ခုဟံ ရာජකුමාර පංචවග්ගේ භික්ඛුවේ තදෝචං න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විම්භන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධ ඕදහත භික්ඛවේ සෝතං අමත මධිගතං අහමනුසාසාමි ආන් ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ජමානා නචිරස්සේවයස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති තතියම් පිඛෝ රාජකුමාර පංචවග්ගයා භික්ඛුමං ඒතදෝචුං තාය පිඛෝ ත්වං ආවසෝ ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජගම උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම් පනතං ඒතරහි බාහුලිකෝ පධාන විම්භන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්ති ඒවං තේයං රාජකුමාර පංචවග්ගේ භික්ඛු ඒතදෝචං අභිජානාථ මේනෝ තුම් හේ භික්ඛවේ ඉතෝ පුම්බේ ඒව රූපං වබ්භාවිත මේ තන්ති නෝ හේතං භන්තේ න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විම්භන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධ ඕදහත භික්ඛවේ සෝතං අමත මධිගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ජමානා නචිරස්සේවයස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං

सो चस असंधु यावत कं संधेन पत्तबं तं संपापुनेय सो चस बहुहाबाधु यावत कं अप्पाबाधेन पत्तबं तं संपापुनेय सो चस सठो मायावी यावत कं असठेन अमायाविना पत्तबं तं संपापुनेय सो चस कुसीतो यावत कं आरंधवीरेण पत्तबं तं संपापुनेय सो चस दुप्पन्यो यावत कं पन्यवता पत्तबं तं संपापुनेय तं किम्मन्यसि राजकुमार अपिनुसो पुरिसो तव संतिके हत्थारुह्यं अंकुशगह्यं सिप्पं सिक्खेयाथि एकमेकेन पिभन्ते अंगेन समन्नागतो सो पुरिसो न मम संतिके हत्थारुह्यं अंकुशगह्यं सिप्पं सिक्खेय कोपनवादो पञ्चहंगेति तं किम्मन्यसि राजकुमार इध पुरिसो आगच्छेय बोधिराजकुमारो हत्थारुह्यं अंकुशगह्यं सिप्पं जानाति तस्साहं संतिके हत्थारुह्यं अंकुशगह्यं सिप्पं सिक्खिष्यामीति सो चस्स सद्धो यावत कं संधेन पत्तबं तं संपापुनेय सो चस्स अप्पाबाधु यावत कं अप्पाबाधेन पत्तबं तं संपापुनेय सो चस्स असठो अमायावी यावत कं असठेन अमायाविना पत्तबं तं संपापुनेय सो चस्स आरंधवीर्यो यावत कं आरंधवीर्येण पत्तबं तं संपापुनेय सो चस्स पञ्यवायावत कं पञ्यवता पत्तबं तं संपापुनेय तं किम्मन्यसि राजकुमार अपिनुसो पुरिसो तव संतिके हत्थारुह्यं अंकुशगह्यं सिप्पं सिक्खेयाति

తీని వస్సాని పెయ్యాలి, ద్వే వస్సాని పెయ్యాలి, ఏకం వస్సం తిట్టతు రాజకుమార ఏకం వస్సం ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు పెయ్యాలి, విహరేయ సత్తమాసాని తిట్టంతు రాజకుమార సత్తమాసాని ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు పెయ్యాలి, విహరేయ చ మాసాని పెయ్యాలి, పంచమాసాని పెయ్యాలి, చత్తారి మాసాని పెయ్యాలి, తీని మాసాని పెయ్యాలి, ద్వే మాసాని పెయ్యాలి, ఏకం మాసం పెయ్యాలి, అర్ధమాసం తిట్టతు రాజకుమార అర్ధమాసో ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమానో యస్సత్థాయ కులపుత్తా సమ్మదేవ అగారస్మ అనగారియం పంబజంతి తదనుత్తరం బ్రహ్మచర్య పరియోసానందింఠేవ ధమ్మి స్వయం అభిజ్ఞా సచ్చికత్వా ఉపసంపజ్జ విహరేయ సత్తరత్తిందివాతి తిట్టంతు రాజకుమార సత్తరత్తిందివాని ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమాను యస్సత్థాయ కులపుత్ర తా సమ్మదేవ అగారస్మ అనగారియం పబ్బజంతి తదనుత్తరం బ్రహ్మచర్య పరియోసానందింఠేవ ధమ్మి స్వయం అభిజ్ఞా సచ్చికత్వా ఉపసంపజ్జ విహరేయ చరత్తిందివాని పెయ్యాలి, పంచరత్తిందివాని పెయ్యాలి, చత్తారి రత్తిందివాని పెయ్యాలి, తీని రత్తిందివాని పెయ్యాలి, ద్వే రత్తిందివాని పెయ్యాలి, ఏకం రత్తిందివం తిట్టతు రాజకుమార ఏకం రత్తిందివం ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమాను సాయమనుసిట్ఠో పాతో విశేషం అధిగమిస్సతి పాతమనుసిట్ఠో సాయం విశేషం అధిగమిస్సతి ఏవం వృత్తి ते बोधिराज कुमारो भगवन्तं एतदोच अहो बुद्ध अहो धम्मो अहो धम्मस्य स्वाख्याता यत्र हि नाम सायमनुसिद्धो पातो विशेषं अधिगमिष्यति पातमनुसिद्धो सायं विशेषं अधिगमिष्यति इति एवं वुत्ते संजिकापुत्तो मानवो बोधिराज कुमारं एतदवोच एवमेव पनायं भवं बोधि अहो बुद्ध अहो धम्मस्य स्वाख्याति च वदेति अथ च पन भवं नतं भवन्तं गौतमं शरणं गच्छति धम्मं च भिक्खुसंघं चाति माहेवं सम्म संजिकापुत्त अवच माहेवं सम्म संजिकापुत्त अवच सम्मुखामेतं सम्म संजिकापुत्त अय्याय सुतं सम्मुखापटिगहीतं एकमिदं सम्म संजिकापुत्त समयं भगवाको संवियं विहरति घोषितारामि अथ को मे अय्या कुच्चिमति येन भगवातेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेधि एकमन्तं निषिन्नाखो मे अय्या भगवन्तं एतदोच यो मे अयं भन्ते कुच्छिगतो कुमारको वा कुमारिका वा सो भगवन्तं शरणं गच्छति धम्मं च भिक्खुसंघं च उपासकं तं भगवा धारेतु अज्जतग्गे पानुपेतं शरणं गतन्ति एकमिदं सम्म संजिकापुत्त समयं भगवा इदेव भग्गेषु विहरति सुंसुमारगिरे भेषकलावने मिगदाय अथ को ममन्धाति अंकेन वाहित्वा येन भगवातेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं अट्ठासि एकमन्तं ठिताखो ममन्धाति भगवन्तं एतदोच अयं भन्ते बोधिराजकुमारो भगवन्तं शरणं गच्छति धम्मं च भिक्खुसंघं च उपासकं तं भगवा धारेतु अज्जतग्गे पानुपेतं शरणं गतन्ति एषां सम्म संजिकापुत्त